ජනාධිපතිගලේ අපිනම් එහෙනම් ඒ අයිඩියා අපිට තිබුණා. පක්ෂයේ අනිත් මිනිස්සු, පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාර්ය සභාවේ වැඩි දෙනා කවුරුත් අත්බැඳගෙන හිටියා. අපි ආණ්ඩුව ඇතුළට යන්න ඕනේ නැහැ. අපි මොකද වෙලා හිටියේ? මෙයා 6 මාසෙන් කලම් වැටෙනවා. මහින්ද රාජපක්ෂ පාවිච්චි කරපු වචනෙත් මං කියන්නම්. මහින්ද රාජපක්ෂ 6 මාසෙන් ඇන ගන්නවා. එතකොට අපේ අත් දෙකේ නිකම්ම බලේ වැටෙනවා. හරි ෂෝ. ඒක තමයි සිරිසඳුගේ දේශපාලනේ කියන්නේ. සිරිසඳුගේ රජුරුව බෙල්ල කපලා ඔළුව කපලා අතට දුන්නයි කියලා කියනවා. ඒ වගේ තමයි අපි කරේ දේශපාලනේ. අපි කරේ සිරිසඳුගේ දේශපාලනේ.